තිරුවන් සරණයි හැම දිනටම හැම දිනමත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවා සවනත සිසිල් සෝසේ පවස්තන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2017 වසරේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ඉතින් අද දවසේදීත් සජීවී ධර්ම සාකච්ඡාවට අපි ඉතම ගෞරවයෙන් සත්‍යත්වම පිළිගැනීමෙන් ආරාධනා කරනවා අද දවසේ සාකච්ඡාවට අපිට ආරම්භයක් ලබා දෙන සත්‍යත්වන්නේ තිරුවන් සරණයි සම්මා සම්බුද්ධ සරණයි අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපි ආදරෙන් පිළි අරගෙන තියෙන උන්වහන්සේ අපේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ශාස්ත්‍රඥ වහන්සේ හැටියට ඉතින් අපි ප්‍රමාණ බැති සිටින් කෘතඥතා පූර්වක උන්වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරමු අමසම සූත්‍රය සාකච්ඡා කරන කලින් කල්යාණ මිත්‍රේ කුසින් පමණ යෝජනා කිහිපයක් කරනවා මේ ධර්ම සාකච්ඡාව අපි කවුරුත් මනසට බහැර බැර කරන්නෙම නෙවෙයි අවබෝධයක් ඒ වචන ඇත්තට හොඳ නැහැ නමුත් අවබෝධයක් ඇති කරගන්නට අප පිළිබඳව මේ පැක් ඇතුළත අපි උත්සාහ ගන්න. ඒ නිසා කුමන ගැටලුවක් ආවත් සම්මා දිට්ඨියෙන් පිට නොයන්නට ධර්ම මාර්ගයෙන් වත්වන්නට අදිටම් පුරුක සතිමත් වෙන අපි කවුරුත් නැහැ. ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා. අප සිතා සිටින දේට වඩා වැඩි ශක්තියක් අප ළඟ තියෙනවා. පංච උපාදානස්කන්ධය අයින් වෙච්චාම අප සිතා සිටින දේ වඩා වැඩි සතිමත් ශක්තියක් අප ළඟ තියෙන බව මතක තියාගන්න. අසංකතය අසංකත බව හඳුනා ගන්න පුළුවන් හඳුනා ගන්න. සංකතය පස්කේ සතිය සාකච්ඡාවටත් අදාළව මතුවෙච්ච සිතුවිලි වර්ගවල ගැන අවධානය කියන්නේ සංකතය කියන්නේ සිතුවිලි මාතෙන් පාඩකෙන ස්ත්‍රී පුරුෂ මේ රූපය අංශ රූපය මතක සංඥාවල් ඊට පස්සේ සංඛාරයන් ඉස්සර දැන විඥාන ගතිය කොම කාල හේසා අවකාශයේ සිදුවෙන සිටීම් ප්‍රසප්පමනයි කොහොමද සිදුනා විපල්ලාස වශයෙන් ගැනීම තියෙනවා නමුත් ඒක සංකතයක් සංඛාර කිරීමක් සංකල්පය හේතුඵල සිදුවීම් රාශියක් පමණයි. කුමන දෙයක් වුණත් ධර්ම සංකේතයක් වුණත් ධර්මය ගැන හිතුවත් ඒව අවශ්‍යයි නමුත් ඒක සංකේතයක්. ඒ නිසා අසංකත බව අප තුල තියෙනවා අපට හඳුනා ගන්න පුළුවන් තියෙනවා නේද අපට හඳුනා ගන්න පුළුවන් සාක්ෂාත් කරන්න පුළුවන් ඒක අපට මේ 2017 වසරේදීව කරන්න පුළුවන් දෙයක්. මගේ සිත මා ළඟින් මට තන ගහලා වගේ නැත්තම් මගේ ගැඹුරින් ඉල්ලා සින්නම් මට නිබ්බාන ඕනේ කියලා. අපිට ඕනේ එකයි මේ දැන් තියෙන තත්ත්වෙන් කවුරු තෘප්තිමත් නැහැ. තියෙන ශරීරයෙන් තෘප්තිමත් නැහැ. තිබෙන බින්දන වලින් තෘප්තිමත් නැහැ. තියෙන අයිතිවාසිකම් වලින් තෘප්තිමත් නැහැ. මුළු පංච උපාදානස්කන්ධෙම තෘප්තියට පත් වෙන්න බැහැ තෘප්තියක් නැහැ. මේක අනිත්‍යයි අනිත් නිසාම ඒක දුකට මාර්ගයක් තමයි. ආදීනවේ පැහැදිලිවම පේනවා විශේෂයෙන් ශාරීරිය ආදීනවේ. ඒක මොලය දැනුම විශ්වාස නොකර මනස විශ්වාස නොකර අපි සිටිමු මනස විසින් යලි යලි මේ අවබෝධයට බාධාමයි කරන්නේ බාධාමයි කරන්නේ ඒ නිසා අප ගැන අපට සද්ධාවක් තියාගන්න වෙන මට මේ කරන්න පුළුවන් කියලා. අර සිග්වත් බෝසතාණන් ගෞරවනීය ගුරුතුමාලා දෙදෙනෙකුගේ මහස බෝලෙන් පිට වෙද්දී හිතුවේ නකෝපන ආලාරස කාලාම සජීව අත්ති සද්ධා. ඊට පස්සේ නකෝපන උද්දකරා මුක්ත සිල සද්ධා. ඒ ගුරුරයන් මට ගුරුවරයාට ගෝලයාට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන්නේ මයම් පත්‍ති ශ්‍රද්ධා මට ශ්‍රද්ධාව තියෙනවා. ඒ තමන් ගැන තියෙන ඒ විශ්වාසනීයත්වය ඒක තියෙන අපිට තියෙන්න ඕන. ඊළඟට නිවරණ කියනවා බාධාවක් ගල් දැම්මක් නොවේවා. ඒවා විශාල තාප්පයක් නොවේ. ඒවා තිරකල මීදු වලාකුළු පමණයි. අභ්‍යන්තරයේ මා ළඟම මේ කතා කරන්නා තුළ මේ මනුෂ්‍යාත්ම භාවය චලනය වෙන මේ තත්ත්වය තුළම ශක්ති සූර්යාලෝකයේ සිටින ඒ සූර්යාලෝකයේ වසාගෙන සිටින වලාවන්තම පංච නීවරණ කියලා කියන්නේ. බට වැඩි බලයක් දෙන්න අවශ්‍ය නැහැ අපි. ඊළඟට අවසාන වශයෙන් මෙහෙම කියන්නේ මගේ ගුරුතුමා මට මුළු ත්‍රිපිටකයේ තරම් පොතක් පිරිනැමුවා. ශාල පොතක්. ඒ පොතේ නම ආර්ය අෂ්ටාංග මාර්ගය. පොත පෙරලා පෙරලා බලනකොට මුල සිට අග දක්වාම නම පමණයි තියෙන්නේ. මුළු පොතම සිස් පිටුවලින් පෙරදී තියෙන ඩිංගක් හිතන්න. ඉතින් ඒ නිසා පෞද්ගලික මනසට යට නොවී අපි සතිය තියාගෙන අපි මේ ධර්ම සාකච්ඡාවට දැන් කන් දෙමු. ධර්ම සම්මේ සූත්‍ර දේශන පසු විලාවක පසුගිය සත්‍ය කතා කරපු මම ඇති වෙන විදිහ ගැන යලේ කන්‍යා මිත්‍රයන්ගේ අවධානයෙන් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. ගිලාන සුද්ධ සෝතාපට්ටි සංයුත්තේ සප්පඤ්ඤ මග්ගේ ඒකාන් සමයන් භගවා සක්කී සුවිහෙදති. භාග්‍යතුන් වහන්සේ සාක්‍ය ජනපදෙහි කපිලවත් තුස්මින් කපිලවස්තු නගරයේ නිකෝත් නිකෝදාරාමී නිකෝද කියන ඒවන් වන අසපුය වැඩ ඉන්නවා ඒ ආරාමී. තේන කෝපන සමයන සම්බහුලාවෙක්කු අගෝතු ජීවර කම්මන් කරුන් භාග්‍යතුන් වහන්සේට සිවුරක් මහන කටින එම් පරස යොක්කෝමෙන් කියලා ඒ පස්සානය අවසානයේ නිකට ජීවරෝ භගවා තේ මාසත්‍යයෙන් චාරිකම් පත්තු චීවරේ නිස්ඳරාම ඉවරුණහම තථාගතයන් වහන්සේ මාසුතරකින් පස්සේ චාරිකාවට යනවා. වහන්සේ ශ්‍රා නිහඬව සිරුමාරු අසෝසිකෝ මහානාමෝ සක්කෝ මහානාම ශ්‍රාක්‍ය යා උතුම් කෙනෙක් බව දන්නවා. සත්‍යබෝධී මුල් පීවර ගත්ත කෙනෙක් ඒ නම දාන්න එපා දැනට මුල්ම පිපිදීම ලක් කෙනෙක්. එයාට ඇහුණා භික්ෂුන් වහන්සේලා දැන් සිවුරු හදනවා තථාගතයන් වහන්සේට. මේ සිවුරු හදල ඉවරම තථාගතයන් වහන්සේ චාරිකාවට වඩිනවා. ඒ කියන්නේ කපිල වාස්තුවේ පිටම වඩිනවා කියනවා. අතකෝ මහානාමෝ සක්කෝ ඉන භගවතින් උපසංකමි මහානාම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඉක්මන්තා මෙසේදී ලං වෙලා තථාගතයන් වහන්සේට ප්‍රණිපාත වන්දනා කරලා පැත්තකින් වාඩිලා වාඩිලා මෙහෙම කිව්වා. අර මං මේ කැහැ විපන්දේ භගවන් භාග්‍යතුන් වහන්සේ මං මට අහන්න ලැබුණා බොහෝ භික්ෂුන් වහන්සේලා දැන් සිවුරක් හදනා. භාග්‍යතුන් වහන්සේ සිවුරේ මාලි විසින් තම මාස තුනකින් පස්සේ චාරිකාව සඳහා ආයෙත් පිටත්තල යනවා කියලා. ඉකින යථා වෙන හොඳේ දෙයක් කිව්වා. ඒ ශාක්‍යක දාන දීප මහානාම ශාක්‍ය. අපිට ආවගම අපිට හොඳ සොත්‍රය. නැකෝතේ ඒ සම්බන්ධේ භගවතු සම්මුඛාසිත සම්මුඛා පටිග්ගහිත භාග්‍යතුන් වහන්සේ ළඟ මට මේක අවවාදයක් ඇටියට අහන්න ලැබුණේ නෑ. මේ මෙහෙම දෙයක් ගැන මට පිළිගන්න ලැබුණේ නෑ ඔබ වහන්සේගෙන් අවසරයක්. සප්පඤ්ඤේන උපාසකේන සප්පඤ්ඤෝ උපාසකෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලජීවානෝ ඕදිතබ්බෝති. ඊට වැදගත් වචන දෙක. ප්‍රඥාව සහිත. ප්‍රඥාව සහිත කියනකොට දැන් ඒකට ගන්න එපා. අපිට තියෙන අවසාන ප්‍රඥාව මේ මේකට පිපිදෙන්න තියෙන ඕමනාව. අර සීලේ පතිඨාන රෝසප්පඤ්ඤෝ කියන්නේ බුද්ධිමත් පුද්ගලයා ප්‍රඥාව තියෙන එකන සීලේ කියන එක තමයි. ඒක තියාගෙන පදන මාර්ගයේ ඉදිරියට යනවා කියලා අන්තෝජතා භජ්‍යතා කරගන්න. ඒවත් සම්පඤ්ඤෝ තථාගත ශ්‍රාවකී විසින් සප්පඤ්ඤෝ උපාසකෝ ආබාධිතෝ දුක්ඛිතෝ බාලජීවානෝ ඕදිතබ්බෝති. ඒ වගේම අවබෝධයේ වුමනාවෙන් ඉන්න තථාගතයන් වහන්සේට මුළු ජීවිතේම අප කියන ආත්ම නිවේදනයම කරන මුළු ජීවිතේම පවරාදී ආබාධිත දුක්ඛිත වෙච්ච බාලජීවාන කෙනෙකුට අවවාද කරන්න ඕනේ කල යුතුයි කියන එක ඔබහන්සේ මට අහන්න ලැබුණා. කියන්නේ අවසරයක් ඉල්ලන්නේ තව මිත්‍රෙක් ලෙඩ වෙලා ඉන්නවා. ඒ මිත්‍රයා දෙලෙඩ වෙච්ච කෙනෙක් කවුරුරි ආවොත් මේ අවබෝධයක් තියෙන එක නා එයාට මොනවද කියන්න ඕනේ කියලා අපට තේරුම් ගන්න. ඊට පස්සේ සප්පඤ්ඤේන මහානාම උපාසකේන තථාගතයන් වහන්සේ කියනවා මේ ප්‍රඥාව සහිතම් ප්‍රඥා කියන කුල සම්මාදිට්ඨි අවසාන නිගමනයේ යන්න එපා. එහෙම නෙවෙයි. සත්‍යාබෝධි උමන දැනට පටිච්ච සමුප්පන්නතාව සාපේක්ෂ ධර්මතාවය මිස අවතින්නේ සංකතයක් නේද? මම කියලා අයිතු අයිතිකාරයේ විසිකු විසින් අයිති කරගන්න බැරි දෙයක් නේද කියන ඉනි මූලික අවබෝධය. සීලය අවශ්‍යමයි නේද? සමාධියට යන්න පුළුවන් නේද කියලා අපටම තියෙන විශ්වාසය ඇති වෙන එයා විසින් ඒ වගේම අවබෝධය අත්‍යවශ්‍ය ලෙඩක් දුකක් හැදෙන කාට හරි මෙන්න මේකින් තතුහි අස්සාසනීයේ ධම්මේ අස්සාසීතබ්බු. එයාට සනසවන් මෙන්න මේ ක්‍රම හතරට කවුරු රසනේ වුණොත් එහෙම ඒ වගේ සත්‍ය අවබෝධය අවශ්‍ය කෙනෙක් මැරෙන්න නම් අන්තිමට මැරෙන මොනවා හරි ලෙඩක් හැදිලා ඒකට යාට කියන්න ඕන මොනවද කියලා. ඒත් ඉතින් යාළඟට කියලා මෙන්න මේක කියන්න. අපි දැන් හිතමු අපි හද බලමු ලෙඩ හැදලා කියලා අපි ඩයග්නෝස් කරලා තියෙන අනිවාර්යෙන් මැරෙනවා කියන එක කියන්න. අනිවාර්යෙන් මැරෙනවා. ඒකකට කරන්න බැහැ. කොහොමද මැරෙන්නේ කියන කෙනෙක් අනිවාර්යෙන් මරණේ ඒකාන්ත. ඒක ගන්නට ඕන. ඒක උදා අපකට කියාගමු. තථාගතයන් සිදේශනා කරනවා අස්සසතු ආයස්මා. සනසින් ඔබ බුද්ධේ අවිච්ඡප්පසාදු අත්ථයස්සතු දේ අවිච්ඡප්පසාදු. දැන් මෙතන සෝතාපන්න කියන ඔය හෙළපසින් පාලිපසින් අපි කියන්නේ ඒකට ඒක උපාධියක් කරගන්න එපා. පිපිදilla. සීනන්න පුළුවන් කෙනෙකු මේ ජල පහරට වැටෙනවා වගේ හිමින්ට ගලා යනවා. අවුත්තු දිසා අසංකතිය දිහාට. මිත්‍යානෙනි ඔබට තථාගතයන් වහන්සේ පිළිබඳ කම්පා නොවන සදහිතක් තියෙනවා. ඔබ පිළිගන්නවා ඔබ ආදරෙන් පිළිගන්නා. එතෙන් දිහා යා තථාගතයන් වහන්සේ දැකලා තියෙනවා කතා කරලා තියෙනවා දැලා තියෙන නිසා දෙලෙහි මේක තේරුම් ගන්න. කම්පිල වාස්තේ හිටිය අර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කොට ඔය මිත්‍යන පිළිගන්න ඔබ දැන් මේ මෙහි අරගෙන තියෙනවා තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ අර්ජවන්තයි සම්‍යක් සම්බුද්ධයි ඊළඟට විචාචරණ සම්පන්නයි කාණ්ඩ දෙයක් නැහැ ඒ හරිසියට ඒ අවබෝධය කරගන්න තණ්හාදී අරිසම දැනගෙන සුදුසු බුද්ධලයන් සිටන මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මනුෂ්‍ය ප්‍රාණීන්ට නෙවෙයි මනුෂ්‍යත්වෙන් ඔබට කිය තවත් විශ්සේ තියෙන තවත් ඉන්න තවත් ජීවීන්ට උදව් කරන සත්‍යයන් අවබෝධයෙන් තියෙනවා අනිත්‍යතාවට අවබෝධය කරන්න පුළුවන් අතිශයින්ම පුණ්‍යවන්තයි අතිශයින්ම භාග්‍යවන්තයි අතිශයින්ම සමනීයයි ඒක ඔබ පිළිගන්න හරි ආදුවක් ඉන්සා ඔබ සැනසෙන්න ඊළඟට කියන ඔබේ ඔබට ධර්මය පිළිබඳ අකම්පිත සද්ධාවක් තියෙන හොල්ලන්න බෑ ඔබ දන්නවා මේ ධර්මයේ මම සම්දික්කයි අකාලිකයි තථාගතයන් වහන්සේ භාගයට කාලට කියලා නැහැ පූර්ණව ඒක ඉදිරිපත් කළා තියෙනවා අපි භාග්‍ය සම්පන්නයෙන් බැලුවා සාක්කාතෝ භගවතා ධම්ම මේ භාග්‍යතුන් වහන්සේ භාගයට කියලා තියෙනවා මේ පුත්‍රයා ඉදයන්ට ලැබිය වාසනාවක් මේ බුද්ධෝත්පාදේ මනුෂ්‍ය පුත්‍රෙක් පුත්‍රයා කියන්නේ සම්පිටිකයි මේ ඔය දැනට කල්පනා කරන්න පුළුවන් ඔළු වෙන්න මේක කල්පනා කරලා අවබෝධ කරගන්න පුළුවන් ඉවරයක් තේරුම් අරගෙන ඉවරයක් කරගන්න පුළුවන් මරණ වේලාවේ පිටිරෙන එළියක් එක්ක නෙවෙයි හෙට අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඔය ඉන්න කටේ ඔය ගෙදරදී ඔය කාර්යයේ ඔය රෝහලේ ඔය මේ පාරේ අනුකූල මේ පාකේ කොතනදී හෝ මේක කර ගන්න පුළුවන් සම්පිටිකයි නාන කාමරේ කුසීදී ජීවින් බොම්මිකේ ඕන තැනකින් මේක කරන්න පුළුවන් අකාලිකයි ප්‍රතිපලයේ මේ වෙලාවේ තමයි නෝ ඒ වෙලාව ප්‍රතිපලයේදී මට තේරෙන මට මේක අවබෝධ වෙනවා ඒකයි පස්සේ ඒක මට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් කවුරු කිව්වට කිව්වා කියලා නෙමෙයි. අච්චත්තම් වේදිකබ්බ විඤ්ඤෝහි බුද්ධිය අවබෝධ බුද්ධිය විකසිත කරන කෙනා වෙන වෙනම තේරුම් ගන්න. එතකොට ඔබ තව කෙනෙකු විදිහට වෙන්නේනවා නෙවෙයි. කතා කරන්න සාර්බුද්ධ කෙනෙකු හෝ මහානාම කෙනෙකු වෙන්න හදනවා නෙවෙයි. කතා කරන්නේ පුළුවන් ක්ෂේම හෝ බිම්බ හෝ පටාචාර හෝ ධම්ම දින්නා වෙනවා නෙවෙයි. ඒක වෙන්න පැටියක්. ඔබේ පංච උපාදානස්කන්ධ ඔබටම පොදු සම්බන්ධ වෙච්ච දෙයක්. උපාදාය දෙපත්ත දෙයක්. උපාදින්න දෙයක්. ඒකට ඇඟිලි ගහන්න බෑ කාටවත්. ඒක ඔබ තමයි මේක විකසිත කරගන්න පුළුවන්. පහයි තියෙන ගොඩක් නෑ. පහයි තියෙන්නේ තේරුම් ගන්න. ඊට පස්සේ ඒ අවබෝධයේ අනිත්‍ය පිළිගත්තත් නැත. කාගින්වත් සහතිකයක් ඇතත් නැත් අපට කොහොමද? අප දුක තේරුම් ගන්න. ඒ නිසා යකිනවා අසස්තු අයස්ම සැනසෙන්න ඔබට තථාගත ධර්මය ගැන අකම්පිත විශ්වාසයක් තියෙන පැහැදිලි තේරුම් ගැනීමක් තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට කියනවා යත් සත්‍යබෝධි පිළිබඳ මූලම පිළිබිඹුට ඇවිල්ලා ඉන්නේ. ඔබට තියෙනවා මේ සත්‍යබෝධි මාර්ගයට පිවිසලා ඒක තේරුම් ගන්න සසවිඳින ඒක ඉන්නේ නැත්නම් ගැන විශ්වාසයක් තථාගත සංඝ වික්කු සංඝ පිටුනේ සංඝ උපාසක උපාසිකාවන් ඔක්කොම ගැන තියෙනවා. ඒත් හරියට මාර්ගයට පිවිසලා තියෙන කල්පනාකාරීව පිවිසලා තියෙන අවංකව පිවිසලා තියෙනවා. එකමුතු පිවිසලා තියෙනවා. අවුරුත් දෙක මාර්ගය යන්නේ. මම හරි හොයාවැරදි කියනවා නෙවෙයි. පුද්ගලයන් අත වර්ගයක් ඉන්නවා. අත්තරේක ටිකක් අනිත් එකක් නෙවෙයි. මාර්ගයේ ගමන් ගන්න ඉන්න වර්ග පුරාන්තයට පත්වෙච්චෙත්. ඊළඟ මාර්ගයට අනුකූල වෙන ඇත්තෝ ඉන්නවා. ඒ මාර්ගයට ඒ මාර්ගය ගමන් කරමින් ඉන්න ඇත්තෝ. සත්තාරි පුරුෂ යුග ඒ භාගිත් ඒ ඇත්තන්ට අප මහන්සියල උපේන දෙයක් දෙන්ට වදිනවා. ඒ ආර්ය අත්තයට පත්වෙච්ච ඇත්ත ඒ සම්මුතියටත් කමන්නෑ ගරු කරන ඒ සාරි බුද්ධන් වහන්සේ නාමි සම්ම දින්නාගේ නාමයි මිනිස් ලෝකෙ පිටිච්ච මල්ලය තුනි ඇත්තියන් එතන ගාමින් අපිට ගෞරවයක් වෙන අපේ හදවතින් ඒතකොට මම නිකම්ම පණුවෙක් බවට පත් වෙනවා මේ ඒ චරිත අනුබලකොට සෞන් වහන්සේලාට ගෞරවයක් වෙනවා ඔබ සැනසෙන්න යාත්‍යාට කියන රෙද්ද වෙච්චගෙන ඔබට සැනසෙන්න පුළුවන් ඔබට ඒ ශ්‍රාවක තථාගත ශ්‍රාවක වූ උත්තමයන් උත්තමාවියන්ගෙන දිවිතුරු පැතිසිත සෙනෙහසක් ආදරයක් සහ ගෞරවයක් ඔබ සැනසෙන්නේ අත්තායස්මතු අයකන්තාන් සීලානි ඔබට ආර්ය මාර්ගයේ පිවිසෙන්ත වූමනා වූ ඒකත් තල්ලු කරන ඒකත් තල්ලු කරමින් යවන ආදිකන්තු සීල තියෙනවා කාටවත් පේන්ට් කරනව නෙවෙයි පොල් දවසට විතරක් තියාගන්නව නෙවෙයි අනිත්‍යද පින්ද කරන ඒව නෙවෙයි මාර්ගයේ බාධා ඒව අයින් වෙන්න තථාගතයන් වහන්සේ විසින් පනවල මම බාරගත්තනම් පහේ පහමද තියෙනවා මම බාරගත්තනම් අටක් කියලා මන් තියා ගන්නවා මම බාරගත්තනම් 10ක් ඒ 10 මන් තියා ගන්නවා මම පොරුන්දේ නම් ඊට වැඩි ඒවා තියා ගන්නවා හැම විටම ඒ වගේම ඒ තියාගන්නේ මගේ සීලේ බෞද්ධ සීලේ මහාවල් සීලේ කියලා නෙවෙයි තථාගතයන් වහන්සේ විසින් ඒ වගේම බුද්ධිමත් සමාධි සංයුත් සමාධිමත් ප්‍රඥා සම්පන්න උත්මයන් විසින් අනුමත කරන ආචාර ධර්ම රාශියක් මහලඟ තියාගන්නවා දැක්වි ජීවිතේ සමාධි සම්පත්තිකාන් ඒවා සමාජය සඳහා උදව් වෙනවා කියන්නේ මගේ මනස සුවපත් භාවයට පත් වෙන උදව් වෙනවා ඔය ආස්වා ඔය සැනසීලි වදන් අතර කියන්නේ ඊළඟට මහානාමට කියනවා මහානාම ශාක්‍යතුමාට සප්පඤ්ඤේන මහානාම උපාසකේන සප්පඤ්ඤෝ උපාසකෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලකිලානෝ ඉමේ චතුයි අසාසනිහි ධම්මේ අසාසෙක්ක එයාට සැනසිල්ලක් දෙනවා මැරෙන්ට බය වෙන්න එපා ඔයා තථාගතයන් වහන්සේට ආදරේ ධර්මයේ ආදරේ මම තේරෙන පළබසින් කියන්නේ සංඝයාට ආදරේ සංඝ කියනකොට සිව්වරක් පිළිසක් මොකක්ද කියනවා ඒ ගෞරවයක් නැත්තම් ගැනීම මාර්ගයට පිළිපන් නැත්තම් ගැනීම ගෞරවයක් තියෙනවා ඒ අවශ්‍ය වූ ආචාර ධර්ම සමුදානෙ තියාගෙන අවංක සැනසිලි වදන් කියලා ඊට පස්සේ ආදි කියනවා අර මේ ප්‍රශ්න පුදුහස්කින අහන්න කියලා මොනවද ප්‍රශ්න දැන් මැරෙන් තින්නේ ඒතකොට මේ කතා කරන්න මැරෙන් තින්නේ ඒක කියන්නේ අවුරුදු කියලා බුදුහාම කියන්නේ හුස්ම පල්ලා අනික පෙනාල් වැටුගත් එක ඉදන්න කියලා කොයි වෙලා අපි හිතමු තව උදාහයක් එතකොට අපි මැරෙන ලේදු එතකොට ප්‍රශ්න තියෙන බුදුහාම කියන මහානාම ශාක්‍යයට අර ඇත්තට මෙහෙම කියන්නේ අත්තහයස්මතු මාතා පිතිසු අපිතා අම්ම තාත්තා ගැන බලාපොරොත්තුවක් තියෙනවා බලාපොරොත්තු කියන්නේ දැන් මැරෙන්න ඉන්නේ. එතකොට අනියෙක් මොනවද කරයිද? හරියට ඉඳීද? යැත්තන්ට පුළුවන් වේද මට හොඳ දොස්තර කෙනෙක් හොයාගන්න? මෙයතු මගේ දේවල් බලාගනිද? ඒ වගේ යාට. මම කෙටින් කියන්න. තව බාද දේවල් හිතාගන්න පුළුවන්. සෝ ඒ වංගදී යක් මෙන් කියන්න පුළුවන්. අපි මේ මාතා ප්‍රතිසවාපේ කරන ධම්මසත්ගෙන අපේක්ෂාවක් තියෙන. ඒ වචනේ විතරක් කියන. පිළිගන්න අපේක්ෂා කියන එක බලාපොරොත්තුක් තියෙන මෙහෙම සිද්ධ වෙයි කියලා. සංකප්තයක් කියන. සෝ ඉනිම මාස වචිනියෝ ඉනිසා යට මෙහෙම කියන. ආයත්මකෝ මාරිසෝ මරණ ධම්ම. ඔබ මරණ ස්වභාවයට කෙනෙක්. කල්‍යාණ මිත්‍රෝ පින්වත්තු ඔබ මැරෙන කෙනෙක්. දොටි පාස්වා මාතා පිටුපෙකම් කාලිසිත මාලිසිතී. ඔයා මෞප්‍යංගෙන අපේක්ෂාව තියාගෙන හිටියා මැරිනවා. අපේක්ෂාව නැතත් මැරිලා. ඒ නිසා ඒක මාති අපේක්ෂාව. ගෞරවණී ඒ අපේක්ෂාව කියන එක ඒ බලාපොරොත්තු කියන එක අයික. සෝ ඊවන් මදෙම් කියපුට එයා කියයි. යනි මයික් මෞපියන් ගැන අපේක්ෂාවක් නැහැ. එහෙම කුණහම්ෙන් කියන්නේ අත්පනායසතු පුත්තදාරී සෝපිස තමන්ගේ බින්ද ස්වාපුරුෂයා දරුවන් ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒකට ඇයි මේ අපේක්ෂාව ඒ බලාපොරොත්තු තියෙනවා. ඒ තුමා සනීප කරයි ඇතුමිගේ. මට උදව් කරයි මට සසර උදව් කරයි නැත්නම් ඊයත් හොඳට ඉඳී මම සැලසුම් කරගත්ත හැටියට එතකොට යා කියනවා ඉතත්ටි කියන අපේක්ෂාව නැතත් මැරෙනවා නැතත් අනිවාර්යෙන් මැරෙනවා. ඒ නිසා ඒ තමයි පිරිඳ ස්වාපුෂ්‍යා දුවදරුවන් ඒ ඇත්තු කියන තියෙන අපේක්ෂාව කියන්නේ මම යලි කියන අපේක්ෂාව ඒ අයින් කරන්න. එතකොට යා කියනවා මට ඒ එයත් කෙනෙක් අපේක්ෂාවක් නැහැ. එයත් මෙහෙම කරයි මෙහෙම කරයි මෙහෙම ඉඳී කියලා මට අපේක්ෂාවක් නැහැ දැන්. මම හරි බොන් කියන් දෙන්නේ නැත්තම්. මම උදව් උදව් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා එයාට මෙහෙම කියන්න ඕන. එයා කියනවා මට එයත් ගැන පවුල දෙවිය කියන අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාව කියලා අදින් මට කියන්න ඕන. ඒ වචනේ තමන්ට අවශ්‍ය විදිහට පරිවර්තනය කරගත්තට කමක් නමුත් මේකට ගැලපෙන්නේ නැහැ. යාත මෙහෙම කියන්නේ අත්තිපනායස්සතු මානුෂකීසු පංච සුඛාම ගුණේසු අපේක්ෂා. අපේක්ෂා. මේ මානුෂ්‍යත්වය ලැබිච්ච ඇත්තන්ට අපකාසක් තියෙනවනේ කවුරුත් මේක අමුතුම දෙයක් විඳින්නේ නැහැනේ. කවුරුත් විඳින්නේ එකම දෙයක්. විඳන කාටත් ලැබෙන්නේ එකම විදියයි. මගේ මානසික විශ්ින්කාර මම නිසා මං හිතා ගන්න මම විශේෂ දෙයක් විඳින්නේ කියලා. එහෙම නැහැ. එතකොට මම පුරුෂ ශරීරයක් ඇතුළවම ස්ත්‍රී ශරීරයක් ඇතුළවම අම්මා රූප ලැබිච්ච ශරීරයට අනුව ලැබෙන විඳන රස සංඥා රසක් තියෙනවා. එතකොට ඒවා ඒ විශේෂයෙන් විඳන සහ සංඥාවල් එකතු වෙච්ච සංඛාර දන්න මොනවද කියලා ඒ කොහොමද ඇති එකතු කරලා දෙන දේවල් තම කාම ගුණ කියලා පංච සුඛාම ගුණේ මත ඒවා තමයි මගේ ඒ තණ්හා කියන එකට ඒවා පරපුවන්නේ ඒවා වයින් කරන්නේ ඒවා චාර්ජ් කරන්නේ ඒවට පරපුවන්නේ ඒ කාම ගුණයන් ඉවර ගැලපෙන ගැලපෙන දාති එනවා හැමදාම අලුත් අලුත් දේවල් එනවා. ඉනිවා ගැන අපේක්ෂාවක් තියෙනවා. එයා කියන්නේ එතකොට සොයවම් මදී බදී අත්ති මේ මාංස තේසු පඤ්චස්කාම ගුණෙන් සපෙක්ක මත මේ මිනිස්සෙක් ඇටි විඳින්න පුළුවන් පංචකාම ගුණ ගැන ලොකු අපේක්ෂාවක් තියෙනවා. එතකොට අර විදිහට මම කියනවා ඔයා ඒවා තිබුණත් මැරෙනවා නැතුණත් මැරෙනවා. ඒ නිසා කියනවා ඔය මිනිස්සෙක් ඇටි විඳින්නේ දෙයට හිතන්න මේ මනුෂ්‍යයෙකු හැටියට දැනට ඇහැට කනට දිවට නහයට හමට මන මන මේ පහයි තියෙන මනු හරහා මේවා උගන්න ඒ පහට දෙන දේවල් තියෙනවා. ඒ මනුෂ්‍ය ශරීරයට දෙන දේවල් වලට වඩා අපි කන්ත පනීත තරස්යක් තියෙනවා. ඒ කියන්නේ අගේති දෙයක් තියෙනවා. ඒ තමයි යකින හොඳ වචනය. මාංශකේ කාමී චිත්ත මුත්තා පිටා ඒ මාංශක කාම ගුණයන්ගෙන් හිත හිංසිරේ ගලවගෙන ධාතු මහරජිකේසු දේවියසු චිත්ත අතිමෝචේ මම දැන් කෙටි කරනවා හොඳද ධාතු මහරජික දේවියන්ගෙන හිත ස්ථිර ලෙස තියාගා ගන්න හිත සිපීත අතිමෝචේ කියවේ. ඒ විදිහට තුරුමන් ඔක්කොම කියන්නේ තෝට ඒකේ කියලා සාමාන්‍ය මානසික කාමෙන් වලින් අහිතයි කරගත්තා මං ධාතු මහරජිච්ච තත්ත්වයේ පිළිබඳ තියෙන ඉකෙන ඉපදා මාත් මිනිස්සේ කියලා අපි අතොත් අපි දින්නේ මේ අපට තවස් තත්ත්වයකට කුණු වෙන જાතිනේ. අපි රසනේ දෙන දෙයක් ගන්න කැරක්ටරයක් ඇමරිකියක් බිඳිගෙඩියක් චිකන් ගාතයක් නැත්නම් මොකක් හරි මොනවා හරි නැත්නම් අයිස්ක්‍රීම් සහ යෝගට් එක කිරිබත් කෑල්ලක් සම්බෝලයක් මොල්ඩි ෆිෂ් මොනවා හරි අපි ඒ වෙලාවට හිතන ජාතිවත් තත්ත්වයකින් ඉඳලා ඊට පස්සේ මං ස්පර්ශකාමයන් අපි දන්න තත්ත්වයක මොකක්ද ඊට පස්සේ ඇහැට තෙමෙන ජාති කනට එන ජාති එතකොට එයා ඒ මනස මුදල් කීටවට ඉහළ තත්ත්වෙන් ගන්නවා. ඒ වගේ තව ඒවා අපි දැන් දන්නවා ඒ කමීටේ අපිට දේව හතක් වෙනවා හයක් තියෙනවා. තව තින්සේ යාමේ තුසිතේ නිම්මාදති පරිනිම්මිත වාසවත්ති ඒවා. ඒ හත ඊට පස්සේ කියනවා උත් පරිනිම්මිත වාසවත්ති දේ. එතකොට ඒ කත්තිගේ ආයු කාලයත් එක්ක බැලුවාම අපි ජීවත් වෙන්නම තත්ත්වයයි. ඒ තංගේ ආයු කාලයත් එක්ක බැලුවාම එකට රූපත්වයක් තියෙනවා නම් ඒ රූපත්වයයි මේ අම්මා තාත්තා දෙන්නේ නිර්මාණය කළ දුන්න දැන් අපි අගේ කරන මේ ඔළුවක් බලා කකුල් දෙකක් අත් දෙකක් ඇඟිලි 20ක් සහිත ශරීරයයි බැලුවා මේ ශරීරයේ තියෙන තත්ත්වයයි. තත්ත්වයට කියනවා ඒ කට්ටියට වඩා තව එහාට යන එකින් නැගෙන්නේ බ්‍රහ්ම ලෝක වලට සිට අතිමුච යම් යවන්නේ කියලා. ඒක බ්‍රහ්ම ලෝක තත්ත්වය කිසිම දැන් හොඳ තරක් කියනවා එහෙම ඉත යම් යාළුවාට අධ්‍යාත්මික අවබෝධයක් තියෙන එකනට කියන්නේ නෝතම ලෝකෝ පිකෝ ආවුසු අනිච්චෝ අද්දෝ සක්කාය පරියාපන්න අරේ කියන දැන් නැදෙන එකනා කියලා මම හිතේ දෙන් තියෙනවා චතුර කියනවා මේ බ්‍රහ්ම ලෝක කියන තත්ත්වයක් නැත්තම් රූපත්තේ ඉක්මවාගේ තත්ත්වයක් අනිච්චයි වැඩි කලක් තියෙන්නේ නැහැ අද්දෝයි සක්කාය පරියාපන්න එයා පැවැත්ම කියන එකත් මගේ විශේෂ පැවැත්ම මට අයිතිවාසිකම් තියෙනවා කියන පැවැත්ම තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකේ ඉන්න එක්කනාසන් මේක කතා කරන්නාගේ ලෞකික වචනය. එයත් අසලම් ගොත් හිතන්න පුළුවන් මහ ලොකු තත්ත්වයක් තියෙනවා. අනිත්‍ය තත්ත්වේ මනුෂ්‍ය තත්ත්වෙ ඉන්නේ නැත්නම් මොකක්ද තත්ත්වරේට මේ විදිහට අපි කැලෙන්ඩරේ කුලිය අරගෙන කිව්වට අවුරුදු 60-70ක් කියයි කියලා බ්‍රහ්ම ලෝකයට කියන සම්බන්ධ කළාම තත්ත්වයේදී මේ ඔක්කොම ජාති කරා අන්නාදිත්‍යමාන ලෝභ දෝෂ මෝහ ඇති කරගෙන මේ විදිහේ තත්ත්වයයි තුකට ස්තුතියි සිය බුදුහාම කියන හරියෙන් අන්න හිතමින් හොඳාර අතිමෝචක කියන වචනේ ඉතිරි පිටුවන් දෙකේ මේ වචනේ කියනවා ඒක සත්‍යයි පරියාපන්න මේකත් මමත්ෙන් අරන් තින් මේක නිදිලා නැහැ සාතු ආයස්මා ඉන්සම් මිත්‍යානි කොහොම හොඳයි වාට පුළුවන් නම් බ්‍රහ්ම ලෝක ඉ බ්‍රහ්මත්වයේ කෝටින සත්‍යයෙන් හිත මුදවාගෙන ඒකින් තෝර කියලා අපේක්ෂාවකුත් නැතු සක්කාය නිරෝධේ චිත්තං උපසංගරාහි හොඳ වචනයක් උපසංගරති කියන වචන අපි කියන කිව්වේ අර මැරිච්චේව දැක්කහම අපි ඒක අනුව භාවනා කරනවා නෙවෙයිනේ ඒ මැරෙන මැරිච්ච දේ දැකලා ඒක මට ගාවගෙන බලන මමත් මේ විදිහට මැරෙනවා නේද අර කොහේරි මම දැන් නම් ඒක මැරෙන අපිට පේන්නේ නැහැ නමුත් ඔය ලොකු විනාශයක් වුණා අපිට පේන සමාජ ශරීරයක් වුණේ නැහැ તો මගේ ශරීරයත් ඒ වගේමයි කියලා මට උපසංහරණයක් කරනවා මේ වචන හොඳ වැදගත් සක්කාය නිරෝධේ චිත්තං උපසංහරයි සක්කාය නිරෝධේ මේ සිරුර නේද මම මගේ වශයෙන් අරගන්ත හදන්නේ මගේ පැවැත්මේ එක මූල ධාතුවක් මූල ධර්මයක් හෙච්චි ගන්න එක දෙයක් නේද මේ ශරීරය මේ විඳ මේ මතක මේ සංකා මේ දැකි මේ ඇසි මේ පෙනිවි මේ රස විඳි මේ ස්පර්ශ ගෑවි මේ හිතිවිලි කොමසක් සක්කාය වශයෙන් ගන්න තුරේ සක්කාය නිරෝධයට ගන්න කුච්චර සැලසුමක් ඒකට තියෙනවා කියලා මේ සක්කාය නිරෝධයට හිත හීන් සිරේ කාන්දු කරවන්න හිත හීන් සිරේ ඒකට නම්වත් මේක කරන්න පුළුවන් දැන් ඒක දුහල් කියන්නේ සප්පඤ්ඤයි නේ නිසා එතකොට යා කියයි මන් දැන් මගේ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්ම ලෝක කියනකොට අවකාශයට ගිහිල්ලා බලන් දෙපා කොහෙද තැනේ රූපස්සේ ඉක්මවා මනෝමයත්වයක් ඉක්මවා කිය සමහර සංඥාමේ වශයෙන් මොන හිතාගත හැකි සත්‍යින් ගිහිල්ලා හිතම ඒක සක්කායයි නිසා මම සක්කාය නිරෝධි කොතන පංච උපාදාන ඡන්දයක් තිබුණත් මේ සංකතයක් මිසක් කාලීසා අවකාශයේ චලනයේ කාලීසා අවකාශයේ චලනයේ විමින් යන හේතුඵල අනුව රූප බින්දන මතක සංකාර සහ විඥානත්වයක් මිසක් වෙන දෙයක් නැහැ කියලා. එයා කියන එක කොට සක්කාය නිරෝධයේ සිටියවන්නේ කියලා. එහෙම නම් ඒ විමුක්ති චිත්තයක් එන්න මත්තන් ගන්න විමුක්ති චිත්තයක් ආවම නම් ඒ උපාසකයා ඒ විමුක්ති චිත්ත මොනවද දෙයක් ඒ විමුක්ති චිත්ත ඊවං විමුක්ති චිත්තස්සකෝ මහානාම උපාසකස්ස වස්සසත විමුක්ති චිත්තේන බික්කුණා නැස්කින් කිනානා කරණං වදා සසං විමුක්තිය විමුක්ත ඉනි විලාපී විමුක්ත වෙන ඉනි පාසකත්තාගේ විමුක්ත විමුක්ත බව අවුසිය පරිණි මහතෙරුන් වහන්සේ සත්‍ය අවබෝධය කරගත් නැත්නම් සෝතාපන්න වෙච්ච මහතෙරුන් වහන්සේගේ විමුක්ත හිතත් අතර වෙනස නැහැ ඒක තම හොඳම දේ කියත්තාගේ විමුක්තියයි පැවිදිත්තාගේ විමුක්තියයි විමුක්ත දෙකක් නැහැ ඉස්ත්‍රිණියගේ විමුක්ත හිතයි පුරුෂයාගේ විමුක්ත හිතයි කියලා දෙකක් නැහැ. උගත් එක්කෙනාගේ විමුක්ත හිතයි උගත් එක්කෙනාගේ විමුක්ත හිතයි කියලා දෙකක් නැහැ. විමුක්ත සිතර ලැබෙන විමුක්ත ඥාන නිසා සිය ලැබෙන සුවයසන සිල් සමානයි. ඒකෙන් කියන්නේ නැකින් කිනානා කරන වදාමිය දම් විමුක්තිය විමුක්ත. ඒ විමුක්ති කියන බුදුහාමුදුරු ලබන සුවයයි. සාල්බුත්හාමුදුරු ලබන සුවයයි. සුපාකහාමුදුරු ලබන සුවයයි. සම්මදින්න උත්තමකේ සුවයයි. අතාර උත්තමාදීලේ සුවයයි සමානයි. ආයෙදි තිස්සුකියක් පාරයි. මේ සමා ඊළඟ සුත්ත සම්මා සම්බුත් සරණයි.